කුමන පක්ෂයෙන්ද කියන කාරණාව නෙවෙයි. පාර්ලිමේන්තුවට එන 225 න් වැඩි බහුතරයක් ජනවාරි 8 වෙනිදා ලැබපු ජයග්‍රහණය සහතික කරලා ජනවාරි 8 වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියන පාර්ලිමේන්තු බහුතරයක් තමයි මට ඕන වෙන්නේ. මොන පක්ෂයෙන් වුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මගේ අරමුණ එතනයි තියෙන්නේ. ඒ අරමුණ ඉෂ්ට කරගන්නයි මම කටයුතු කරන්නේ. ඉන් මෙහා මගේ ආපසු හැරීමක් නැහැ. මම සියලු දේවල් පූජා කරලා ආපු කෙනෙක් මෙතෙන්ට නොවැම්බර් 21 එළියට බැස්. හරියට මහා මූදේ මහා සාගරේ ඊළඟ හිටන් දරුපවුලත් එක්ක නැවකින් මූදර පැන්නා වගේ දෙයක් මම කෙරුවේ. ඒකට මම මේ මාසහය මම ආණ්ඩු අරගෙන ආවේ හරියට ටයිටැනික් නැව වගේ. ටයිටැනික් ගිලුණා. හැබැයි මම ගිලෙන්න දුන්නේ නැහැ. ගිලෙන්න ආණ්ඩුව ගිලෙන්න එනකොට විශ්වාසභංගයෙන් අගමැතිතුමාට විරුද්ධව මම පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.